สาธุสาธุสาธุนามัสการะมิวาบุตรเวเนตเสมดามะเมบุตรสารเณยามินามัสการะมิวา อันนี้สังหารปีนุตุนี้ අදාතුමි අපේ කාලය තම කරලා බොහෝ දුර මෙහැර ඉඳලා බොහෝ කැපවීම කරලා ඔබ මේ ආවේ. ඒ නිසා මේ අවස්ථාව ඉතාම අරකවත් විදිහට ගත කරන්න දින ආරම්භයේදීම අපි හැම දිනෙක අදිස්ථාන කරගනිමු. කින්නතුනි අදාප සමාදන් වෙන්නේ ආදී වට්ටමක සීලය. පංචශීලයේ අමතරව අපේ මුසාවාදා ශික්ෂාපදයෙන් පස්සේ අපි කේනම් කියන්නේ නැහැ කියලා විසුනා වාචාරයමනි. ඒ වගේම පරුසා වාචාරයමනි. පරුස වචන කියන්නේ නැහැ කියලා. සම්පක්කලාප වාචාරයමනි. හිස් වචන කියන්නේ නැහැ කියලා මේ අඩුපාඩු වලින් අදාප ජීවිතය දුර වෙනවා. ඒ වගේම මිච්ඡා ආදීවා කියලා අදහැමි දිවි පෙරෙත්තලින් අපි දුර වෙලා අද දින අපේ තාම දැහැමි ජීවිතයක් ගත කරනවා කියන ඇතුමෙන් අපි අද ආදී වට්ටමක සිය සමාදන් වෙමු. ඒ සඳහා නමස්කාරය කියන්න. අපේ කාලයට අප කළ තියෙන මේ අවස්ථාවේදී ආරම්භයේදී අපේ සීලේක පිළිපියා සිල්වත් බවෙන් අපේක්ෂා කරන්නේ අපේ කයින් සහ වචනයෙන් සිදුවෙන අඩුපාඩු වලින් දුර වෙලා කායික වාචික සංවරය ඇති කර ගැනීම. සදහම් මගෙහි සීලය කියලා කියන්නේ ප්‍රධාන අංගයක් විදිහට සැලකෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හැම දහම් පදයකින්ම අපට ලබා දෙන ප්‍රඥාව. ඒ ප්‍රඥාව ලබා දෙන ගමන් මගේදී සිතේ සමාධිමත් ගතිය, සමාධිමත් බව අපට අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. ඒ සිතේ සමාධිමත් බව ඇති කරන්නේ කායික වාචික සංවරය අපට අවශ්‍ය වෙනවා. කායික වචනයෙන් සංවර වූ පමණක තමයි වෙනතුනේ අපේ සිත සංවර කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ සඳහා මම කියව මේ අද උදෑසන සමාදන් වන සීලය ගැන මදක් සිහි කරන්න. අපි ගත කරන සිල්වත් ජීවිතය ගැන සිහි කිරීම ඒක කුසල් වැඩෙන භාවනා කමඨහන. ඒකට බුදුදහමේ කියන්නේ සීලානුස්සතිය කියලා. තමන් රකින සීලය ගැන සිහි කිරීම, ඒ ගැන සතුටටපත් වීම, ඒ ගැන තමන්ගේ ප්‍රසාදයේ සිට ඇති කර ගැනීමටයි සීලානුස්සතිය කියලා කියන්නේ. පින්තුන අපි මද වේලාවක් කල්පනා කරමු. අද අපි මේ සමාදන් වල සිටින්නේ ආර්යයන් වහන්සේලා තමන්ගේ පිරිමග පහන් කිරීමට, සතර විමුක්තිය සඳහා, කෙලෙස් වලින් දුරු වීම සඳහා අනුගමනය කරපු සදහම් මගේ අප මේ සීලයක් සමාදන් වෙලා ඉන්නේ. ඉතින් මම අද දවස පුරාම මගේ කයින් වචනයෙන් සිදුවෙන අනුපාඩුකම් වලින් දුර වෙලා මම ඉතාම සංවර සීලේ ජීවිතයක් අද දවස මම ගත කරනවා. මේ රකින්නා වූ සීලය මගේ චිත්ත සමතේ සඳහා හේතුවක් වේවා. ඒ වගේම මා ගත කරන ජීවිතය අනිත් අයගේ සුඛ විහරණය, චිත්ත සමාධිය සඳහාම උපකාරයක් වේවා. අද දවස පුරා මං කරන කිසිදු ක්‍රියාවක්, මං කතා කරන කිසිදු වචනයක් අනිත්‍යයේ සිටේ තැන්පත් බව නැති කරන්නට, සංවරය නැති කරන්න හේතු නොවන විදිහට මම අද දවස පුරාම මගේ ක්‍රියාව, මගේ කතාව මං අදහස් ලුවා ගන්නවා. මම අද ඉතාම සිල්වත් ජීවිතයක් ගත කරනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටිය විසාකාව, අනාථපිණ්ඩික සිටුතුමා, බන්දුල මල්ලිකාව, කුජුතරා, නන්දමාතා, චිත්තගෘහපතියා, හත්තාලවක වැනි මේ උතුම් ආර්යයන් වහන්සේලා ගිය මඟ මමත් අනුගමනය කරමින් මගේ මානසික සුවය, මානසික සතුට සඳහා මා සමාදන් වූ සීලය ඉතාම මැනවින් මම ගත කරනවා. මේ රකින සීලය මගේ චිත්ත සමාධිය සඳහා, ප්‍රඥාව සඳහා හේතු වේවා. මා මේ රකින සීලයන්සන්යෙන් මගේ මවද මව්පියන්ට, ඥාති මිත්‍රාදීන්ට ආශිර්වාදයක් වේවා. සතරගත ජීවිතයේදී මට අපමණ උදව් උපකාර කළා මේ විශ්වයේ විවිධ තැන්වල උපදලා ඉන්න මගේ ආදරණීය මවද මව්පියන්ට, දූ දරුවන්ට, සහෝදර සහෝදරයන්ට මේ පින ආශිර්වාදයක් වේවා. යත්තන්ගේ බවගාමී ජීවිතය සුවපත් කර ගන්නට මේ මාර්ගින සීලය උපනිශ්‍රේ වේවා, හේතු වේවා. අදාප මේ දකතරන්නේ භාවනා සම්භාෂණයකට. සම්භාෂණය කියන එක පින්නතුන් ගැතමට අලුත් වචනයක් වෙන්න පුළුවන්. නමුත් සමහර ස්වාමීන් වහන්සේලා භාවිත කරන වචනයක් තමයි භාවනා සම්භාෂණය කියලා කියන්නේ. භාෂණය කියන්නේ කතා කිරීම, යහපත් දේ කතා කිරීම, ඒ කතා කරන දේ අනුව හැසිරීම, භාවනාවක් ඔස්සේ ඒ දවස පුරාම ගත කරනවා කියන අදහසයි සම්භාෂණය කියන වචනයෙන් අදහස් වෙන්නේ. පින්නතුනි හැමදෙනාටම ලිපිගොනුවක් දීලා තියෙනවා. මේක පින්නතුනි මේ ෆයිල් එකේ මුලින්ම තියෙන භාවනා සම්භාෂණය කියලා අපේ පරමාර්ථය මුලින් සඳහන් කරලා තියෙනවා කොළපාට පිටුවේ. ඒකෙම අනිත් පැත්තේ අද කාලසටහන උදේ 8 ඉඳන් අද වෙනකන් ගත කරන ආකාරය ගැන සඳහන් වෙනවා. අපි උපරිම වශයෙන් උත්සාහ කරනවා කාලසටහන අනුව අද ජීවිතය ගත කරන්නට. ඊළඟට උදේ අපි පැවැත්වෙන මේ සිල් සමාදන් කරවීමත් සමග පැවැත්වෙන මූලික පියවරෙහි සිල්වත් බව කියන හැන්ඩ්අවුට් එකක් තියෙනවා මුල්ම හැන්ඩ්අවුට් එක දකුණු පැත්තේ. ඊළඟට බුදු සමය භාවනා කියලා අපි දෙවැනියට කරන වැඩසටහන ගැන, බුදු දහමේ සඳහන් භාවනා ක්‍රම ගැන, බුදු දහමේ තියෙන භාවනාවේ විශේෂත්වය ගැන අපි කරුණු සාකච්ඡා කරලා තියෙනවා දෙවැනි අත්පත්‍රිකාවෙන්. තුන්වෙනි එක බුද්ධිස් මෙඩිටේෂන් කියලා, ඒකම ඉංග්‍රීසි වලින් සඳහන් කරලා තියෙනවා. ඊළඟට දහවල් දානෙන් පස්සේ සවස් 1 ඉඳන් පැවැත්වෙන ධර්ම සාකච්ඡාවදී දවල් දානෙන් පස්සේ 12:00 ට පෙරැස් වෙනවා සක්මන් භාවනා සඳහා. ඊට පස්සේ පැවැත්වෙන ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව සඳහා බුදුදහමේ සඳහා මූලික කරුණු අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. බුදුදහමේ දර්ශනය කියන එක දැන් ෆිලොසොෆි ඉන් බුද්ධාගම. ඊළඟට අපි සංඥායාමයේ සිදු කරන ආනාපානසති භාවනාව ගැන විස්තරයක් සඳහන් වෙනවා. ඊළඟට පොඩි වගුවක් තියෙනවා ටේබල් එකක්, ස්පිරිචුවල් කැලෙන්ඩර් කියලා. මේක පින්නතුනි පින්නතුන්ට අද ඉඳලා ඉදිරියට තමන් භාවනා කරන අවස්ථාවන්දී සලකුණු කරන්න තියෙන මේ වගුවක්. හැම දවසකටම එක කොටු ගන්නෙන් වෙලා තියෙනවා. දවසට විනාඩි 10ක් භාවනා කරලා මේ සටහන් කරන්න තියෙන කාරණයක්. ඒ ගැන අපි පස්සේ තවදුරටත් සඳහන් කරනවා. අවසාන පිටුව පසු විවරණ කියලා රිවියු එක කියලා භාවනාවෙන් පස්සේ තමන්ගේ අදහස් විමසන්න තියෙන පත්‍රිකාව. මේ අනුව තමයි අද අපි මේ වැඩසටහන කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පින්නතුන්ට සිතට නැගෙන ප්‍රශ්නක් හිතේ තියාගෙන ඉන්න, ඒව අපි අහන්නට වෙන වෙලාවක් වෙනවා. ඒ අවස්ථාවේදී ඔබට කරුණු සාකච්ඡා කරන්න පුළුවන්. පින්නතුනි මේ සඳහා මගේ සිල්වත් බව කියන එක ඉතාම වැදගත් කාරණයක් වෙනවා. ඒ අතර පින්නතුනි තවත් වැදගත්ම දෙයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා උන්වහන්සේගේ ධර්මයේ අවසාන පියවර විමුක්තිය කියලා. කෙලෙස් වලින් සම්පූර්ණයෙන් මිදීම කියලා. ඒ විමුක්තිය සඳහා හේතු වන ගමන් මඟක් බුදුදහමේ දේශනා කරලා තියෙනවා. ඒක අනුපිළිවෙලින් යනවා. අන්නේ ගමන් මගේදී ප්‍රධාන සාධනයක් තමයි පිනතුනේ ප්‍රඥාව දිනු කරලීම. අපි තමයි හැම දෙයකින්ම අපේ නුවණ දිනුනේ කොහොමද? ඒ නුවණ දිනුන ප්‍රමාණය තමයි අපේ කෙලෙස් දුරු වෙන්නේ. අන්නේ ගමන් මගේදී පිනතුනේ විමුක්තායතන කියලා විමුක්තියට පත් වෙන අවස්ථා පහ ගැන ධර්මයේ සඳහන් වෙනවා. විමුක්තියට පත් වෙන දොරටු පහ ගැන මොනවද මේ පහ? මුලම කාරණය තමයි ධර්ම ශ්‍රවණය. ධම් අසාගෙන සිටීම පින්නතුනේ විමුක්තායතනයක් කියලා සඳහන් කරනවා. ධර්මය අහගෙන ඉඳී තාම නෝනින් අපි බණ අහනවා නම් ඒ අහන දේම පින්නතුනේ භාවනාව බාරක් ගන්නවා. එනිසා ආදාප දවස පුරාම කතා කරන හැම වචනයක් ගැනම ඉතාම මනරින් තමන්ගේ අවධානය පවත්වා ගන්න. ධර්මස්කරණය විමුක්තායතනය. ඒ වගේම සඳහන් කරනවා ධර්ම දේශනාවත් විමුක්තායතනය. දැන් මම ධර්ම දේශනා කරනවා. මේ පිනසම් ජීවිතයේ ඉඳලා දෙන අවස්ථාවලදී තමන් දාන ධර්ම කරනු අනිත් අය කියන්නට පුළුවන්. අන්නේ කියන අවස්ථාවක් වෙන තුරු විමුක්තායතනයක් කියලා කියනවා. ධර්ම ශ්‍රවණය විමුක්තායතනයක් වන්නේ ඒ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදී සම්පූර්ණ අවධානයෙන් අනුපිළිවෙලින් ඒ ධර්ම ශ්‍රවණය කිරීම. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ කාර්ය සමහර අය ධර්ම ශ්‍රවණය කරද්දීම මාර්ගඵල ලබලා තියෙනවා. දැන් සරුවල් සාමරිහම ලැබුණ කෙනෙක්. ඒ වගේම සමහර අය බුද්ධ ගුරුපතිය හැම කෙනෙක්. පොක්කසාති හැම කෙනෙක්. පොක්කසාති බණහත්ති මනාරාම වුණා. බාහ්‍ය දාරුචීරි හැම කෙනෙක්. ඔව් බණහත්ති රහත් භාවයට පත් වුණා. එනිසා බණ අහන එක භාවනාවෙන් තොර වූ දෙයක් නෙවෙයි. ඒකත් භාවනාවට ආදාරය. ඒ වගේම Taman දාන ධර්ම කරුණ වෙනත් කෙනෙකුට සදාන් කිරීමත් විමුක්ත ආයතනය. සමහර ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා කරමින් ඉඳිති මාර්ගඵල ලබලා තියෙනවා. ඇතැම් ස්වාමීන් වහන්සේ කෙනෙක් ධර්මාසනාරූඪ වෙන්නේ සෝවාන් කෙනෙක් ඇරෙයිද ධර්මාසනෙන් බැහැල යන්නේ අනාගාමී කෙනෙක් විදිහට. සමහර ස්වාමීන් වහන්සේලා ධර්මාසනෙට එන්නේ අනාගාමී කෙනෙක් විදිහට බණ කියලා බැහැල යන රහතන් වහන්සේ කෙනෙක් විදිහට. එනිසා ධර්ම දේශනා කිරීමත් සම්පූර්ණයෙන්ම ධහම තුලට එකඟ කරගෙන අනුපිළිවෙලින් ධර්ම දේශනා කිරීමත් විමුක්තායනයක් විදිහට සංහන් කරනවා. ඒ වගේම වෙනදෙනි ධර්ම සත්‍යයයි ධම් කරුණු සත්‍යහනා කිරීම. සතිපට්ඨාන සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, බොජ්ජංග සූත්‍ර, ධම්මචක්ක සූත්‍රය මේ ආදී සූත්‍රවල වෙනදෙනි සම්පූර්ණයෙන්ම ධම්මමගයි සඳහන් වන්නේ. අන්‍ය ධර්ම කරුණු අර්ථ මෙනෙහි කරමින් සිත එකඟ කරමින් සත්‍යහනා කරනවා නම් කෙනෙක් අන්නේ ධර්ම සත්‍යහනා කිරීමත් විමුක්තියට පත්වන ආයතනයක් හැටියට දොරටුවක් හැටියට සඳහන් වෙනවා. දැන් කරුණු ටිකක් කියමුද? ආය මතක කරගන්න කරුණු ටික. මුල කරුණ මොකද්ද? ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනාව, ධර්ම සත්‍යහනය, ධර්ම සාකච්ඡාව, පස්වෙනි එක භාවනාව. භාවනාව පහෙන් එකක් විතරයි. තොර බොහෝ දෙනෙක් හිතන්නේ ඉන්නේ භාවනා කිරීමෙන් විතරයි මේ නිවන් දකින්නේ කියලා සමහර අය හිතාගෙන ඉන්නවා. නමුත් මෙතන සසරක් වා මනස දිනු කරපු අය ඉන්නවා. බාහ්‍ය දාර කිරීම කෙනෙක්, කුමාර කාශ්‍යප මහඳුරේම කෙනෙක්, පොක්කසාති හිම කෙනෙක්, එය සසර ඉන්ද්‍රිය ධර්ම වා දිනු කරපු අය. සද්ධා, මෙරිය, සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම වා දිනු කරපු අය වෙනතනි. ධර්ම ශ්‍රවණයේදී, ධර්ම සාකච්ඡාවේදී, ධර්ම සත්‍යයනේදී මාර්ගඵල ලබලා තියෙනවා. එනිසා අදාප උදෑසන පටන් සිදු කරන හැම කටයුත්තක්ම විමුක්තායත්මයක් බවට පත් කරගන්න අපි උත්සාහ ගනිමු. තිනතුනි සීලය ගැන අපි මුලින් සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා. සීලය කියන කරුණ ප්‍රතිපදාව කොටස් දෙකකින් සඳහන් කරන්න පුළුවන්. එකක් තමයි ස්වර්ග මාර්ගයේදී සුගතිගාමි වෙන මාර්ගයේ පියවරක් හැටියට සීලය විස්තර වෙනවා. The path of heaven. Heavenly path. Buddha has explained one of the things that we have to practice to achieve a good life, blissful life. So this යහපත් ජීවිතයකට පත් වෙන සුගතිගාමි මාර්ගයේදී ත්‍රිවිධ පුණ්‍යම් ක්‍රියාවලදී එක කරුණක් විදියට සඳහන් වෙනවා සීලය. සුගතිගාමී වීම සඳහා දේශනා කරපු ප්‍රතිපදාවේ පියවර මොනවාද? ඒ තමයි ත්‍රිවිධ පුණ්‍යක්‍රියා, දාන, සීල, භාවනා. මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සිදු කිරීමේ පදනම මොකද්ද? සුගතිගාමී වීම සඳහා යන ගමන් මාගේ පදනම මොකද්ද? පදනම තමයි වෙනතුනි කම්මස්සකතා සම්මාදිට්ඨිය. කර්මයේ පිළිබඳව විශ්වාසයෙන් සබ්බපාපං සංකරණං කියපු විදිහට අකුසලයෙන් දුර වෙලා හැකිතාක් දුරට කුසලත් උප සම්බදා කියපු විදිහට කුසල රැස් කිරීම, දානමයන් පුණ්‍ය කිරියවත් වූ, සීලමයන් පුණ්‍ය කිරියවත් වූ, භාවනාමයන් පුණ්‍ය කිරියවත් වූ කියලා සඳහන් වෙනවා. මේවට කියනවා ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කියලා. අපි මේ සඳහන් කරන්නේ හැම කාරයක්ම ඉතාම වැදගත්. ඒ වගේම විශේෂයෙන්ම දහම් මගේ අදාළම තැනට සම්බන්ධ කරලා අපි මේ හැම දෙයක්ම කියනවා. පින්නතුනි ස්වර්ගගාමී මාර්ගයේදී සුගතිගාමී වෙන මාර්ගයේදී ඇතැම් කෙනෙකුට ගැඹුරු ප්‍රඥාවක් නැහැ. නමුත් ඒ කෙනාට කර්මය පිළිබඳව අවබෝධය තියෙනවා. බුදුරජාණන් වහන්සේ මහාචාර්යසිත සූත්‍රයේ සඳහන් කරනවා මධ්‍යම නිකායේ සම්මාදිට්ඨියම් පහම් බික්කවේ දොයම් වදාමි. සම්මාදිට්ඨිය කොටස් දෙකකින් සඳහන් වෙනවා. මොනවද සම්මාදිට්ඨිය? අත්‍යවික්කවේ සම්මාදිට්ඨියේ සාස්වා පුඤ්ඤභාගියා උපදීනේ පක්කා. ඔව් කම්මන්තකට සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය මුල් පියවර තමයි සාස්ත්‍රවෝ ඒ සාස්ත්‍රවල සහිතයි. හැබැයි පුඤ්ඤභාගියා පිනට නැඹුරු වෙච්ච එක. එන්නේ පුඤ්ඤ කියන වචනේ එහෙම තියෙනවා. ඒතර සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? සම්මාදිට්ඨිය කියන්නේ කුසලයක්. සම්මාදිට්ඨිය පිනක් කියලා නෑ නේද බලත් කියන්නේ. ඒතර දැන් ඔබට ප්‍රශ්නය අහලා තියෙන දැන් මෙතන ධර්මයේ අහන ආයක පිනයි කුසලයයි එකක්ද දෙකක්ද කියේ අපි වාකල් අහලා තියෙනවනේ. මේකදී යම් කිසි ඡායාවක් සෙවණලා තමයි ලැබෙනවා. ඒතර සම්මාදිට්ඨිය කියන්නේ කුසල මූලයෙන් හටගන්න එක කොටසක් තමයි මේ පුණ්‍ය භාගිය වූ පිනට නැඹුරු වූ උපරි සම්පත් ගැන දැන. මොනවටද උපරි සම්පත් කියලා කියන්නේ? නිරෝගී භාවය, රූප සම්පත්තිය, සුගතිය මෙන්න මේවා ලබා දෙන සම්මාදිටියක් තියෙනවා. අන්න ඒ මුල් පියවරේ සම්මාදිටියට තමයි අර සර්වගාමී මාර්ගයේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවල සඳහන් සීලය ඇතුළත් වෙන්නේ. තොරේ එතෙන්දී පුද්ගලයාට තියෙන්නේ කර්මය පිළිබඳව විශ්වාසය පමණයි. හැබැයි සමහර අය කර්මය පිළිබඳව විශ්වාසය නැති වුණත් කායික වාස්තික සංවරයෙන් ඉන්න පෙරක් අය. ඒකට සුභදිගාමී වෙන්න පුළුවන්. ඒතර බෞද්ධයන් වෙන්නේ බෞද්ධයන් විතරක් නෙවෙයි සුභදිගාමී වෙන්නේ. තමන් කායකිනේ සංවර කරගෙන හොඳ යහපත් දේවල් කර නැත්නම් ලෝකේ ඉන්නවා ඒකට සුභදිගාමී වෙන්න පුළුවන්. ඒතර මෙන්න මේ මුල් කියවරේදී කම්මසකත සම්මාදිතේ ලක්ෂණය තමයි එයා සිල්වත් වෙන්නේ මේ ලෝකයක් තියෙනවා. කොයි වගේ ලෝකයක්ද? අපි ඉපදෙන්න කලින් ලෝකයක් තිබුණා. ඒ තිබිච්ච ලෝකේ අපි ඉපදුණා. ඒ තියෙන ලෝකයෙන් අපි මිය යනවා සමු ගන්නවා. මිය ගියාට පස්සේ ඒ ලෝකේ ඉතුරු වෙනවා කියන කාරණේ. මේක වැරදිම නැහැ. නමුත් ලෝකෝත්තර සම්මාදිට සාපේක්ෂව මේක නියම සත්‍ය නෙවේ. එකෙක් නම් සම්මුති සත්‍ය කියලා. මේ සම්මුති සත්‍ය පිළිගත්තම තමයි ලෝකේ හැම දෙයක්ම සිද්ධවන්නේ. ඒ විතරක් නෙවෙයි. අපේ කර්මය සිද්ධවන්නේ කර්ම විපාක ලැබෙන්නේ මේ කම්මස්සකට සම්මාදිටිය පදනම් කරගත්තු සම්මුති සත්‍ය මත. ඒ විතරක් නෙවෙයි අපි කුලවල ඒ කාලවල සමාජ සම්මත ඉහළ හෝ පහළ කුලවල ඉපදෙන්නේ මෙන්න මේ සම්මුති සත්‍ය මතමයි. යම්කිසි කාලයක ඉතාම නිග්‍රහකලා පිච්ච කුලයක ඉපදෙනවා නම් සමාජයක ඒකට කර්මයන් බලපෑමක් තියෙනවා. හැබැයි සම්මුති සත්‍යය පරමාර්ථ සත්‍යයේදී යා මොන කුලයක දුනත් යා නිවන් දකින්න බාධාවක් නැහැ. හැබැයි සමාජ සම්මත මට්ටමේදී මේක අපි සලකනවා මේක අපි විතරක් නෙවෙයි. ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුත් බලනවා ඒ කාලේ විදියට සමාජ සම්මත විදියට කොයි කුලයේ ඉපදිලාද වැඩිපුරම සේවය කරන්න පුළුවන් කියලා. බුදුහාමුදුරුවෝ සුන්දර කුලයේ ඉපදුණා නම් බුදුහාමුදුරන්නේ මේ වගේ දහම් කණිගයක් ලෝකෙ දෙන්න බෑ. කෙනෙක්ට තමයි පස්මහා බැලුම් බලද්දී කාලය, දේශය, කුලය, මම කියන මෙන්න මේ කාලය, දේශය, ද්වීපය, කුලය, මම කියන කරුණු පහක් බලනවා කුලයන් බලනවා. තමන්ගේ කුලය ඉස්මතු කරගෙන මාන්න ඇති කරන්නේ නෙමෙයි. මේ යන ගමනේදී තමන්ට උපකාරයක් වීම සඳහා එකක් දෙලා ගන්නවා. සමහර කාලවල සමහර බුදවරු පහළ වෙන්නේ ඉපදෙන්නේ බ්‍රාහ්මණ කුලේ. නමුත් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ඉපදුනේ ඒ කාලෙ විදිහට ශාස්ත්‍රීය කුලේ තමයි සාර්ථකී කියලා හිතුනේ මේ සඳහන් අනිවිදි ලෝකෙදී. පින්නතුනේ එතකොට මේ සර්වගාමී මාර්ගයේදී සුගතිගාමී මාර්ගයේ එක පියවරක් තමයි සීලය කියලා කියන්නේ. අපි දන් දෙනවා පරිත්‍යාගයෙන් සීලය වෙනවා. ඒ වගේම සිල්වත් ජීවිතයක් ගත කරනවා. ඒ සිල්වත් ජීවිතයේ ආනිසංස විදියට පින්නතුනේ මේ ලෝකේ අපට හුඟා අපේ කටයුතු පහසු වෙනවා. ඒ තරක් නෙවෙයි අපට හුඟා ඇති වෙන කරදර සංකට වලින් මිදෙන්නට මේක හේතුවක් වෙනවා. සමාජගත ජීවිතයේදී අනිත්‍යයේ ප්‍රසාදයෙන් ගෞරවයෙන් සහිත ජීවත් වීමට මේ සිල්වත් ජීවිතය අපට උපකාරයක් වෙනවා. ආකාන්තයේ සූත්‍රයේදී බුදුහාම දේශනා කරනවා යම් කෙනෙක් තමන් එක එකින් අයගේ සබ්‍රහ්මචාරීන්ගේ ප්‍රසාදය දිනු කරගන්න කැමති නම් තමන්ගේ යහළ මිත්‍රාදීන්ගේ ගෞරවය විශ්වසනීයත්වය හිතවත් බව දිනු කරගන්න කැමති නම් සිල්වත් වෙන්න කියලා. ඒ වගේම ප්‍රතිපාසුම් ලබා ගැනීම ජීවිතයේදී යම් යම් දේවල් ලැබෙන්නට හේතුවක් වෙන සිල්වත් බව. ඔබ ඇකමිට අද මෙතන සිල්වත් ජීවිතයක් ගත කරනවා. ඔබේ ළඟටම ගෙනලා ආහාර පාන ටික විතරක් නේ වතුර බෝතලේ ඉන්නම ඔබේ ළඟටම ලැබෙනවා. මේ සිල්වත් බව නිසා. ඒ වගේම වෙනතුනේ මේ සිල්වත් භාවයේ අනිසංත විදියට අපි සිල්වත් ජීවිතයක් ගත කරනකොට අපට උපස්ථාන කරන අපට සලකන අයට ඒ ඇයි කියන ඒ ඇයි අනිසංසය වැඩි වෙනවා කියලා. ඒ වගේම යම් කෙනෙක් ඉත සමතයක් කරා යනවා නම් ඒ අනකෙනාට මේ සීලයේ පහසුවක් වෙනවා. ඒ විතරක් නෙවෙයි වෙනතුනි. අපි සිල්වත් ජීවිත ගත කිරීම අපේ නමින් ජීවත් වෙන අනිත් ඥාතීන්ට ආශිර්වාදයක් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ සිල්වත් බව අපේ නිහිනෙහිල්ල ඉන්න ඥාතීන්ට අපේ ආචර සියලට අම්මලට තාත්තලට විතරක් නෙවෙයි අපේ සසර ගමනේදී අපට දෙමෝපියන් වෙච්ච අපේ සමීපම ඥාතීන් වෙච්ච ගුරුවරු වෙච්ච අපට උදව් උපකාර කළ බොහෝ දෙනාට මෙන්න මේ පින ආශිර්වාදයක් වෙනවා. ඒ අය මේකේ ආනිසංස අනුමෝදන් වෙනවා කියලා සඳහන් කළා. ඒ විතරක් නෙවෙයි විමුක්තිය සඳහා මේ හේතුවක් වෙනවා. ඒතර සහගතාමි මාර්ගයේ පියවරක් විදිහට කමස්කත සමාධිය පදනම් කරගත්තෝ සමුස්සත් පදනම් කරගත්තෝ සීලයක් තියෙනවා. අන්න ඒ සීලේ ලෝකෙ බොහෝ දෙනෙක් අහිනවා. ඒ වගේම මේ සීලේ ආනිසංස දෙවියට තියෙන තුන සතර සුභතිනාමි වෙනවා. දානේ අනුපාඩුකම් තිබුණත් හොඳ සිල්වත් ජීවිතයක් ගත කරලා තියෙනවා නම් ඒක නැත්තාට සුභතියක් ලැබෙනවා. දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක ආදී සුභතිය යහපත් උපතක් ඒක නැත්තාට ලැබෙනවා. සීලේ ආනිසංස දෙවියට සමහර කෙනෙක් හිතනවා දන් දුන්නත් විතර සුභතිනාමි වෙයි කියලා. දානේ ආනිසංස තමයි වෙන තුන සතරේදී භවෝග සම්පත් ලැබෙනවා. නම් සුගතියට විදුවම සම්බන්ධ වෙන්නේ නැහැ ඒක. සුගතිය තීරණය කරන්නේ යහපත් උපත වාසනාවන්ත උපත තීරණය කරන්නේ අපේ සීලය. ඒ නිසා ඒ සීලේ වඩලා ප්‍රඥාව දිනු කරොතින් දානෙන් කියන කොයිතරම් අනුමාරු බණ ටිකක් තිබුණත් ඒව සියල්ලක්ම යටපත් කරගන්න පුළුවන්. ඒ නිසා තමයි රහත් වුණාට පස්සේ සීවලි හාමුදුරුවෝ ආකවත්ී ඥානය ලබලා යම්කිසි මානසික සුවයකින් හිටියා නම් ඊට නොදැනෙන වූ මානසික සුවයකින් හිටියා කවුද? ලෝසක හාමුදුරුවෝ. කෝප සම්පත්තියේ ඉන්නාම ලස්සනට හිටිය කුමාරකාශ්‍යප හාමුදුරුවෝ, අනුරුද්ධ හාමුදුරුවෝ, මහාකාශ්‍යප හාමුදුරුවෝ වගේ ස්වාමීන් වහන්සේලා අස්වක්ඛේ ඥානෙ යම්කිසි මානසික සුවයකින් හිටියා නම් ඒ වගේම මානසික සුවයකින් හිටියා මොගරාජ කියලා හාමුදුරුවෝ. ඒ ආදර කියලා මගේ ශරීරය නම් එක්කල ලස්සන නෑ. නමුත් මට හරියම ලස්සන හිතක් තියෙනවා කියලා. මහාකාශ මහඳුර කියලා කියන්නේ රූපයෙන් ප්‍රමාණයෙන් බුදුරජාන් වහන්සේට උගත සමීප කෙනෙක්. ලකුණු එක බද්දියන් හඳුරු කියලා. බොහොම කුඩා ශරීරයක් තියෙන හඳුරු කෙනෙක්. බොහෝ දෙනෙක් ඉඳන් පොඩි හඳුරු කෙනෙක් කියලා විහිළු සාහෘද කරනවා. නමුත් මහන්සිය ප්‍රහත මහන්සිය කෙනෙක් මහාකාශ මහඳුර විදිහට ආධ්‍යාත්මික සුවේ කිසිදු අඩුවකින් තොරව ලංකාවේ බන්දිය හාමුදුරුවෝ පින්දා. ඒ නිසා පින්තුනි දාන වෙනසින් අඩුවක් තිබුණා. ඒකෙන් කියන්නේ දන් දෙන්න එපා කියලා. අපි සංසාරේ දන් දීපු අය තමයි හැමදෙන්නම. නමුත් මේ ජීවිතයේදී අනුපාඩුකමක් තිබුණා. ඒකම යටපත් කරගන්න පුළුවන් සීල භාවනා දෙකෙන් ඊට වඩා ප්‍රබල මට්ටමක් තුල. පින්තුනි අපි හැමදෙන්නම සංසාර පරිත්‍යාග සීලිතිය උරු කරපොයි. නැත්නම් අපිට මෙච්චර දුර ගමනක් යන්න බෑ. නමුත් ඒ අතර යම් යම් අනුපාඩුකම් තිබුණත් වෙනතුනේ ප්‍රඥාවෙන් ඒ සියල්ලම යටපත් කරගන්නට පුළුවන්. ඒ වාක්‍ය අපට තියෙන්නේ මෙන්න මේ සීලේ දෙවෙනි පියවරට ගියොතින්. දෙවෙනි පියවර මොකද්ද? අරිය අනාථවා ලෝකුත්තරං මග්ගංගා කියලා සම්මා දිට්ඨියේ දෙවෙනි පියවරක් තියෙනවා. මහාචාර්ය සූත්‍රයේ සඳහන් කරන විදිහට අතිබික්කවේ සම්මා දිට්ඨි අරිය අනාස්සබා ලෝකුත්තරා මංගංගා කියලා. ආර්ය වූ අනාස්ත්‍ර වූ ලෝකෙන් එතර කරවන්නා වූ මාර්ගයට අංගයක් කොට තියෙන සීලයක් තියෙනවා. සමාධියක් තියෙනවා. අන්න ඒ සීලය අපි හඳුනා ගන්න ඕන. නැත්නම් නිකන් හයවතේ දෙකක් සංවර කරන්නේ කියන විතර අපි බුදුදහමේ නියම සීලය රැකා වෙන්නේ නැහැ. එහෙම නොවෙතින් උපතින්ම කතා කරන්න බැල්ලේ සිල්වතුම වෙනවා. උපතින්ම ආබාධිත වෙල එක තැනකම ඉන්නේ සිල්වත් වෙන්නට ඕන. එහෙම සීලයක් නෙමෙයි බුදුදහමේ කියන්නේ. නැත්නම් කිරිය දාලා හිටියොත් කතා කරන්නත් එපා, මුදු කරන්නත් එපා කියන එය සිල්වත් වෙන්නට ඕන. නමුත් එහෙම උනා කියලා විතරක් බුදුදහමේ සීලය අර්ථවත් වෙන්නේ නැහැ. බුදුදහමේ කියන උසස්ම සීලය සඳහන් වෙනවා දිට්ඨිංච අනුපගම්ම සීලවා කියන කරණය. මේක තමයි අතිශය වැදගත් කාරණේ. දෘෂ්ටීන් වලට නොවේකී යන සීලයක් තියෙනවා. ඒ තරක් නෙවෙයි බුදුදහමේ සඳහන් සීලය ප්‍රඥාවෙන් පිරිසිදු වෙන්නට ඕන. බුදුදහමේ සීලය ප්‍රඥාවත් එක්ක එකට මිශ්‍ර වෙලා තියෙන්නට ඕන. උදාහරණයක් කියනවා එක අතකින් අනිත් අත හොදනවා වගේ කියලා. දැන් අපි අදේ සමාන වාරයක් හොදන්න ඕන අනිත් අත දෙකනේ හොදන්නේ නේ. ඒතකොට අන් දෙකම හොදලා හේදෙනවා. අන්න ඒ වගේ තමයි සීලෙන් ප්‍රඥාවත් ප්‍රඥාවෙන් සීලයක් කියන මේ දෙකම මිශ්‍ර වෙලා පිළිසිදු වෙන්න ඕන කියලා. මොකද්ද සීලේදී අපට තියෙන තෝන ප්‍රඥාව? දෘෂ්ටි වලට නොයන සීලයක් තියෙන තෝන. මෙන්න මේක තමයි පින්නතන බුදුදහමේ තාම වැදගත් කාරණය. ධර්මමාර්ගයේ ආරම්භයේදීම සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ ජානතෝ අහං වික්ඛවේ පත්තතෝ ආසවානං අයං වදාමි නොඅජානතෝ නොඅපස්සතෝ කියලා. මම ආශ්‍රයන්ගේ ශෛවීම සඳහන් කරන්නේ අරවන්නේ දන්න කෙනාට දකින්න කෙනාට. මොකක් දන්න කෙනාටද මොකක් දකින්න කෙනාටද? සම්මා දිට්ඨිය ඇති කෙනාට, යෝනිසෝ මනසිකාරය ඇති කෙනාට, නැත්නම් හේතුඵල සම්බන්ධය දකින්න, පටිච්ච සමුප්පාදය දකින්න කෙනාට තමයි ආශ්‍රයන්ගේ ශරීරීම බුදුරජාණන් වහන්සේ අරවදී. පින්නතුනි මෙන්න මෙතන ඉඳන් තමයි නියම ප්‍රඥාව පටන් ගන්න. බුදුහාමර සඳහන් කරනවා අපි ඇසෙන් රූපයක් දැකලා යම් කිසි අත්දැකීමක් ඇති වෙනකොට ඒක ඒ මොහොතේ හටගන්න දෙයක්. එහි ඇතිවීම දකිනවා නම් යම් කිසි ඉන්ද්‍රියක් අපි දල්වනකොටම විඥානයත් එක්ක සම්බන්ධ වෙලා ඒ අත්දැකීම ඇති වෙනවා. ඒ අත්දැකීම දකින කෙනා නැත කියන අත්දැකියන්නේ නැහැ. නාස්තික දෘෂ්ටියෙන් දුර වෙනවා. උච්ඡේද දෘෂ්ටියෙන් බැහැර වෙනවා. දැන් අපි බාහිර රූපයක් දකිනකොට මේ රූපේ තියෙනවා. මේ රූපේ නැහැ කියලා කිව්වොතින් බුදුදහමේ හැටේ තේ අන්තය. ඒක උච්ඡේද දෘෂ්ටිය. හැබැයි වෙනතුනි ඇත කියන දෘෂ්ටියට එන්න ඕන තරම් දර්ශනයක් එක්ක. මොකද ඒකට හේතුව මේ රූපේ තියෙන්නේ මේ මොහොතේ අත්දැකීම තියෙනකම් විතරයි. ඒ අත්දැකීමෙන් වෙන එකට යනවත් එක්කම මේක මෙතනම නිරුද වෙනවා. කොට මෙන්න මේ නැතිවීම කියන එකක් දකින්න ඕන. එතකොට ඇතිවීම දැකපු කෙනා නැත කියන අන්තයෙන් දුර වෙනවා. නාස්තිකවාදයෙන් දුර වෙනවා. ඒ වගේම Nirodhe දකින්න කෙනා ඇත කියන අන්තයෙන් දුර වෙනවා. ශාස්ත්‍ර දෘෂ්ටියෙන් දුර වෙනවා. ඒ නිසාම වැදගත් කාරණයක් කෙටියෙන් හරි සිහිපත් කරගන්න මේක. බුදුහාම සඳහන් කරනවා මෙන්න මේ ඇත සහ නැත කියන අන්ත දෙකම එකම දර්ශනයෙන් දුර වෙනවා කියන්නේ. අන්න එහෙම දුර වෙච්ච කෙනාට තමයි නිවන් මාගේ දොරට වැරෙන්නේ. එහෙම නැතුව අපි කොයිතරම් වීර්යයෙන් භවනා කළත් අපේ සිහිය එක දිගට දවසක් එක අරමුණට තියාගත්තත් නිවන් මාගේ දොරට වැරෙන්නේ නැහැ. ඒ නිසා තමයි මහා කල්ප දහස් ගානකට කෙලෙස් දුරු කරපු, පංච නිවරණ දුරු කරපු අසිත කාල දේවල සිද්ධාර්ථ කුමාරයන් දැකලා ඇඬුවේ. සිද්ධාර්ථ කුමාරයන් දැකපු අසිත කාල දේවල දැක්කා. තමන්ගේ දුරට වඩා දුරක් මේ කුමාරයට යන්න පුළුවන් ඒ ධර්මම ලෝකෙට දේශනා කරනවා. ඒ දේශනා කරන ධර්ම තමන්ට අහන්නට අවස්ථාව ලැබෙනවා කියන දුකෙන් තමයි එදාම හඳුසල. ඒ නිසා වෙනතනි අපනේ කුසල වඩලා කම්මසකට සම්බන්ධී ඉඳලා ධ්‍යාන වඩන්න පුළුවන්, අභිඥා ලබන්න පුළුවන්, ඉන්ද්‍රිය ලබන්න පුළුවන්, කල්ප ලක්ෂ ගානකට සුභ තියන්න පුළුවන්. හැබැයි අඩුම ගානේ අපට සක්කාය දිට්ඨියවත් අපට දුරු කරගන්න බෑ. අන්න ඒ නිසා තමයි බුදුහාමේ ආරම්භයෙන් පටන්ම බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයට පහළ වෙලා දේශනා කරපු මේ උතුම් ධර්ම තුලින් අපට ලබා දෙන ප්‍රධානම අවබෝධය ආරම්භයෙන් පටන්ම මේ හේතුඵල ධර්ම ගැන, අනිත්‍යතාවය ගැන, පටිච්චසමුප්පාදය ගැන, ඉදම්පච්චතාවය ගැන දැනුම තියෙනකොට මේ ආරම්භයේ සුතමේ ඥාණයෙන් අපට ලැබෙන්නේ. ඒ සුතමේ ඥාණයෙන් ලබා ගන්න කෙනා ටිකෙන් ටික චින්තාමය ඥාණයෙන් නැවත නැවතත් මේක හිතනවා. ඒ චින්තාමය ඥාණයෙන් හිතන කෙනා එතනින් නවතින්නේ නැහැ. ඒ තැනත්තා සමථ දර්ශනාවල වැඩමින් භාවනා ප්‍රඥා විදියට මේ අත්දැකීම තහවුරු කරගන්න උත්සාහ කරනවා. මෙන්න මේ මගේ යන ගමනට උපකාරයක් පිණිස කය වචනේ සංවර කරගත්තොත් අන්න ඒක කියනවා ආර්ය සීලයට වටපත් වෙනවා. අන්න ඒ සිල්වත් බව තමයි විමුක්තිගාමී මාර්ගයේදී හේතුඵල ධර්ම පිළිබඳ අවබෝධයෙන් යුතු මෙන්න මේ ධර්ම තුලදී ලබන අවබෝධය. එතකොට මේ අවබෝධය ලැබීම සමගම අපේ ත්‍රිවිධ ශික්ෂාව හඳුනා ගන්නවා. සීල, සමාධි, ප්‍රඥා කිය. හේතුඵල ධර්ම පිළිබඳ අවබෝධය ලැබුණු ගමන් ඔහු මාර්ගයෙන් වෙනවා. ඔහුට ඉක්මනටම ප්‍රතිපදික ලබන්නට ඕන. ඒ ප්‍රතිඵල ලබන ගමනේ තමයි ත්‍රිවිධ ශික්ෂාව කියලා කියන්නේ. සීල, සමාධි, ප්‍රඥා කියලා කියන්නේ. ඒ ත්‍රිවිධ ශික්ෂාවෙහි කොටස් ටික තමයි විස්තර කරනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. ඒකම තමයි තවත් සවිස්තරාත්මකව සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ. මෙන්න මේ ගමන මග ටිකෙන් ටික අපට විවෘත වෙනවා මේ යන ආධ්‍යාත්මික ගමන මගේදී. පින්නතුනි මෙන්න මේකට කියනවා දෘෂ්ටිවලට නොමෙති යන කියලා. ඒත් මෙන්න මේ දර්ශනය සාක්ෂාත් කරගන්න, ප්‍රත්‍යක්ෂ කරගන්න කියන අනිත්‍යතාවය තමන්ගේ ජීවිතයේ සම්පූර්ණ අත්දැකීමක් කරගත්තොත් තමයි අවිද්‍යාවෙන් දුර වෙන්නේ. අපි දකින රූපය, අපි අහන ශබ්දය මේ මොහොතේ හටගන්න දෙයක්, ඒක කලින් තිබුණු දෙයක් නෙවෙයි. ඒක ඒ මොහොතේම නිරුද්ධ වෙනවා කියලා දකින ප්‍රමාණය තමයි එයා ලෝභ ද්වේෂ දෙකෙන් දුර වෙන්නේ. අපි ඇතැම් විට මිල්කුවක් දකිනවා. පොළවක් තුළ තියෙන ඈත කාර්ය කාන්තාරවල අපි ඈත දකින මිල්කුවක්. ඒ මිල්කුව දකින අපේ පින්නතුනේ මිල්කුව බලලා සතුට වෙනවා. ඇතැම් විට ෆොටෝ ගන්නවා. ඇතැම් විට ඒක අනිත් කෙනෙක් පෙන්නනවා. නමුත් අපි කොයි තරම් වතුර තිබහ වුණත් පින්නතුනේ අපි මේ මිල්කුව පස්සේ දුවන්නේ නැහැ. නමුත් අපට පේන විදියටම පේන තව සතෙක් ඉන්නවා. කවුද? මුවාට පේනවා. ඒ මුවාට අපිට විදියට දැකෙන්නේ නමුත් උඩ පෙරවට ප්‍රඥාවෙන් දකින්නේ මේ කැසේ මායාව කියලා දකින්නේ. තිබහින් ඉන්න පිපාසිත වූ අර අසරණ මුවා මේ මිරිඟුව පස්සේ දුවලා දුක් වෙනවා. වෙහෙසටපත් වෙනවා, අවසානයේ මරණයටපත් වෙනවා. ඒකට කිනතුනේ අපේ මේ ආධ්‍යාත්මික ගමන මගේ ප්‍රධාන දේ තමයි අපේ ආධ්‍යාත්මික සතුට. ඒ ආධ්‍යාත්මික සතුට අපි කොච්චර ලබනවාද කියලා තියෙනවන්නේ අපේ සිතේ ලෝභය, ද්වේෂය, මෝහය අඩු ප්‍රමාණයට. අන්න ඒ ලෝභ, ද්වේෂ, මෝහ තුනෙන් ප්‍රධානම අකුසලය තමයි මෝහය නැත්නම් අවිද්‍යාව කියලා කියන්නේ. අවිද්‍යාව දුරු වෙච්ච ප්‍රමාණය පින්නතුනේ අනිත් අකුසල් වලින් අපට දුරු වෙන්නට අවස්ථාව සැලසෙනවා. පින්නතුනේ මෙන්න මේ ගමන් මගට උපකාරයක් පිණිස අපි හැකිතාක් දුරට සිල්වත් වෙන්නට ඕන. මේ ගමන් මාගේ යන අය පින්නතුනේ සාමාන්‍ය පංචශීලෙන් විතරක් සැමටපත් වෙන්නේ නැහැ. එයා තවත් සීලෙ ඉදිරියට යනවා. එයා අටසිල් සමාදන් වෙනවා. දසසිල් සමාදන් විතරක් නෙවෙයි. සමහර අපට මොනෙහි ලැබෙන සමහර ගිහි අය ස්වාමීන් වහන්සේලා රකින්න සීල් පදයන් ආරක්ෂා කරනවා. උපසම්පදා ස්වාමීන් වහන්සේලා රකින්න ඉතාම සියුම් ශික්ෂාපද හිතන් දැනගෙන ඒවත් රකින්න සමහර ගිහි අය ඉන්නවා. ඒ කියනවා ඒ රැකපු තනම වල තමයි මේ මානසික සුවය දැනෙනවා, හිත සමාධිමත් කරන්න පහසු වෙනවා ආයෙ කියලා. ඒ නිසා කියන්නේ අපි මේ රකින්න සීලය තමන්ට වෙහෙසක් නෙවෙයි, තමන්ට මඟ නොමඟ පිරිස දැනගන්නත්, නොමඟ නිවිලා අනතුරුවටපත් නොවෙන්නත්, සුමගෙහි වීරියවත්ව වේගින් ඉදිරියට යන්නත් තමන් රකින්න සීලය තමන්ට උපකාරයක් වෙනවා, තමන්ට සතුට පිණිස හේතු වෙනවා, තමන්ගේ අසල් ඇසියන්න වටහාට වෙනට ආශිර්වාදයක් වෙනවා. පින්තුනේ අපි උදෑසන බුද්ධ පූජාව පූජා කිරීමට දැන් බලාපොරොත්තු වන්නේ ඔබ ඉතාම ශ්‍රද්ධාවෙන් සූදානම් කරගෙන ඇවිදින්න. කවුරුත් එක්ක සහභාගි වෙලා බුදුරජාණන් වහන්සේ අභියස තැන්පත් කරපු මේ මල් මහන්සෝන දුන් ගිලන්පස, එවැගේම බුද්ධ පූජා ඇතුළු මේ සියලු පූජා ද්‍රව්‍යයන් අපස්සරණ ගිය අපේ ශාස්ත්‍රෝ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා වේවා. බුදුරජාණන් වහන්සේ සසර අපමණ කාලයක් ලෝක සත්‍යයන්ගේ මානසික සුවය උදෙසා ඇස් ඉස් මස් නේ දන් දීලා අපමණ පරිත්‍යාගයක් කළා. ඒ පරිත්‍යාගයේ ආනිසංස විදියට බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යයන්ගේ සියලු බුදු පූජාවන් වලට සුදුසුන් බවටපත් වුණා. බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් දුරු කළා. එනිසා උන්වහන්සේට අපි අරහන් කියලා කියනවා. ඒ සසර පිරුවා වූ දාන ආදී කාරණේවල ආනිසංස විදියට උන්වහන්සේ සම්මා සම්බුද්දට පත් වුණා. කිසිදු ගුරුවරයෙක්ගේ මඟ පෙන්වීමක් උපදේශයක් නැතුව තමන්ගේම ඥාණයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. එනිසා උන්වහන්සේට සම්මා සම්බුද්ධ කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ සීලය, ඉන්ද්‍රිය සංවරය ආදී ගුණධර්ම වලින් යුක්ත වුණා. ප්‍රථම ඥාන ආදී ඥාන වලින් යුක්ත වුණා. එනිසා උන්වහන්සේට විද්‍යා කර්ම සම්පන්න කියලා කියනවා. උන්වහන්සේ මේ සසලාපු ගමන මාගේදී සුන්දර ගමනක් වැඩම කළේ. සසලේදී කවදාවත් අනිත්‍යට බාධා කරමින් ආපු ගමනක් නෙවෙයි. අනිත්‍යය සංසමයෙන්, අනිත්‍යට උදව් උපකාර කරමින්, අනිත්‍යට ආශිර්වාදයක් කරමින් නිවන දක්වා උත්තරීතර පියවර කරා දිනෙන් දින පාදවුවා. උන්වහන්සේ සම්බුද්දට පත් වුණාට පස්සේ උන්වහන්සේ තාම පිළිතුරු වූ ප්‍රසන්න වූ ගමනක් වැඩියා. එනිසා උන්වහන්සේට සුගතෝ කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ කාමලෝක, රූපලෝක, අරූපලෝක කියන මේ තුන් ලෝකයේ සත්‍යයන් පිළිබඳවත්, ඒ සත්‍යයන් ජීවත්වන තැන් පිළිබඳවත්, ඒ සත්‍යයන් උපදින මැරෙන කර්මයන් හා විපාක පිළිබඳවත් ඉතාම මැනවින් අවබෝධ කරගත්තා. හරියට අපේ තියෙන නෙල්ලි ගෙඩියක් වගේ උන්වහන්සේ සියල්ලක්ම ප්‍රත්‍යක්ෂ කළා. ඒ නිසා උන්වහන්සේට අපි කියනවා ලෝක විදූ කියලා. බුදුරජාණන් වහන්සේ ඉතාම සැඩපත් පුද්ගලයන් මෛත්‍රී සිහිල් ජලයෙන් දමනය කළා. ප්‍රඥාව නැමැති හස්තයෙන් උන්වහන්සේ දමනය කළා. එනිසා උන්වහන්සේට කියනවා අනුත්තර පුරිස ධම්මසාරදී කියලා. ඒ වගේම උන්වහන්සේ දෙවියන් මිනිසුන් ඇතුළු සත්පුරුෂ ලෝකයාට ශාස්ත්‍රවරයෙක් වුණා. එනිසා සත්තා දේව මනුස්සානං කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තු චතුරාර්ය සත්‍ය කරුණාවෙන්, මෛත්‍රියෙන්, ලදෙත්තු හදවතින්, ප්‍රඥාවෙන් තිරු වූ සිතින් ලෝකේ නැමැති බුදුසුන වෙත දායාද කළා. එනිසා උන්වහන්සේට බුද්ධ කියලා කියනවා. මේ ලෝකයන් සුභාග්‍ය සම්පන්න කෙනෙක් ඉන්නවා නම් ඒ සියලු දෙනාට වඩා අතිශය භාග්‍ය සම්පන්න කෙනෙක් වුණා උන්වහන්සේ. උන්වහන්සේට නිසා අපි භගවා කියලා කියනවා. මෙවැනි අපමණ ගුණ සමුදායකින් හිමි අපස්තරණීය අපේ ශාස්ත්‍රූ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණෝ එදා ජයසීම බෝධි මූලයේදී හිමිදිරි පාන්දර උන්වහන්සේ වජ්‍රාසනයේ මත වැඩ සිටින අවස්ථාවේ උන්වහන්සේට පූජා කරන ප්‍රථම ආහාර පූජාව ගැන හැඟීම හිතේ ඇති කරගෙන ශ්‍රද්ධාව ප්‍රසාදයේ ගෞරව ඇති කරගෙන අපේ තාම ශ්‍රද්ධාවෙන් සූදානම් කරපු මේ දානය බුදුරජාණන් වහන්සේගේ අපමණ ගුණ සමුදායක වනමලක් ලෙස පූජා කරමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉති පිසෝ භගවා අරහං සම්මා සම්බුද්දෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදූ අනුත්තරෝ පුරිස ධම්මසාරති සංඝා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සත්තං සම්බතානේ සුපතිට්ඨිකං සාරිරික ධාතු මාහෝති බුද්ධලෝපං සකලං සදා අදිවාසේතු නෝ බන්තේ පානියං නුපනාමිතං අනුපංසං නුපාදා පටිගන්හාතු මුන්තම අදිවාසේතු නෝ බන්තේ භෝජනං උපනාමිතං අනුකම්පං නුපාදා පටිගන්හාතු මුන්තම අදිවාසේතු නෝ බන්තේ සම්බං සන්දාය පූජිතං අනුකම්පං නුපාදාය පටිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤකම් මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ යාව නිවාන පන්තියා දැන් පින්තුනි උදෑසන අපේ වැඩසටහන දෙකෙන් මාර්පත් කරනවා. දැන් පින්තුන්ට උදෑසන දානය ලැබෙනවා. විනාඩි 20ක පමණ කාලයක් ඔබට විවේකයේ තියෙනවා. ඒ කාලේ ඒ කටයුතු කරගෙන නැවත අපි ඇස් වෙමු. අද දවස පුරාම හැකිතාක් දුරට තමගේ කය වචනය සංවර කරගන්නට උත්සාහ කරන්න. අනිත්‍යයට බාධාවක් නොවන විදිහට අද දවස පුරාම කටයුතු කරන්න අවස්ථාන කරගන්න. ඒ සඳහා හැම දිනාටම පෙරවන් සරණින් නිරුක් නිරෝගී භාවයේ දිගාසිරි සම්පත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම පෙරවන් සරණින්.